සියල්ල අනිත්‍යයි කියලා දකින භාවනා යෝගියා ඉස්සෙල්ලාම පළවෙනි පියවරට යොමු කරනවා තමන් අවට තියෙන සියලුම දේවල් ප්‍රමාණිකුලව අනිත්‍ය වෙලා යන එක. එයාගේ භෞතික ලෝකය, එයා දාගත්ත රාමුව අනිත්‍යයි. මේක ඉස්සෙල්ලා දකින්න භාවනා යෝගියා. මේක දකින්න භාවනා යෝගියාට හැමදේම හත්තරෙනවා. වැඩක් නැහැ ඉතින් මේවා දීර්ණ වෙනවන මොකටද? පවතින නැත්තම් මොකටද? එහෙම එයා නොදැනුවත්වම ඒ අත්තරින්නේ අර අනිත්‍ය ධර්මතාවයේ තියෙන දක්ෂකම අරක අතහැරෙනවා. මේ විදිහට අර බඩමුට්ටු වටින්නේ, තමන් පරිභෝජනය කරන දේවල් වටින්නේ, පරිසරය තුළ වටිනාකමක් පේන්නේ, ඒ මිනිසුන්ගේ තියෙන සම්පත් වල වටිනාකම දැනෙන්නේ. මෙන්න මේ විදිහට මේ භාවනා යෝගියා තුළ ගොඩාක් දේවල් නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙන ප්‍රතිසතියට අනුව එයාට විවේකයකුත් දැනෙනවා. ඒක මාර්ගඵලයක්ද? නෑ. ඒක යම්කිසි භාවනාවක් වැඩිම නිසා අටගත් සානයක්. කෙලෙස් නිරෝධ වීම නිසා ඒ ප්‍රතිසපේට අනුව ඇතිවෙච්ච නිවීමක්. එහෙම කිව්වොත් නිවැරදි. ඒක මගඵලයක් නෙමෙයි. මගඵලයක් කියලා කියන්නේ මොකද්ද? ඒකින වස්තුව තුල, එහෙම නැත්නම් නාම රූපයේ තුලින් නෙමෙයි දකින්නේ. ඒ ධර්මතාවය Taman තුලින් දකින්න ඕනේ. ඇයි? මගඵල හැදෙන්නේ ගස්ගල් වල නෙමෙයි. මාර්ගඵල නිර්මාණය වෙන්නේ, ඥානය පාළ වෙන්නේ භෞතික වස්තුවල රූපවල නෙමෙයි, තමන් තුල, තමන්ගේ හිතේ. එහෙනම් අවබෝධය කොතනට දෙන්න ඕනේ? තමන් තුල. හැමදේම අනිත්‍යයි. එකක්වත් ස්ථිරව පවතින්නේ නැහැ. ඇයි ස්ථිරව පවතින්නේ නැත්තේ? මම ස්ථිරව පවතින්නේ නැති නිසා. මම ස්ථිරව පවතින්නේ නැති නිසා මගේ ඥානයට, එම නැත්තම් මගේ සිතට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන බව තේරෙනවා. මම ස්ථිර නම්, මම අනිත්‍ය නැත්තම්, මම නিত্য නම් මේ ලෝකේ හැමදේම මට නিত্য වශයෙන් පේනවා. නিত্য වෙන්නේ ඇයි? අනිත්‍ය වෙන්නේ ඇයි? මේ කතා කරන සම්මාදිට්ඨිය. නিত্য වෙන්නේ ඇයි? අනිත්‍ය වෙන්නේ ඇයි? විද්‍යාව තියෙන තැන හැමදේම අනිත්‍ය වෙනවා. අවිද්‍යාව තියෙන තැන හැමදේම නিত্য වෙනවා. අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, එළහරකුන් දෙන්නෙක් ඉන්නවා, වැස්සියෝ දෙන්නෙක් ඉන්නවා, පැටවුනුත් ඉන්නවා, එළ දෙන්නුත් ඉන්නවා, කුඹරකුත් තියෙනවා, ගොයම් පැහිලක් තියෙනවා, උදැල්ලකුත් තියෙනවා, කමතකුත් තියෙනවා, අටුවකුත් තියෙනවා. කවුද? අවිද්‍යාව තුල ඉන්න කෙනා. එයාට මේ ලෝකේ හැමදේම තියෙනවා. විද්‍යාව තුල ඉන්න කෙනාටත් ඔය ටිකම තිබුණොත්, විද්‍යාව තුල කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ගඟෙන් එතර. ඒගොඩ ගඟේ ඉන්නවා ගාක් යට ආහන්සි වෙලා. විද්‍යාවෙන් ඉන්නවා. මෙගොඩ ඉන්නවා ගොවියෙක් අවිද්‍යාවෙන්. ඒගොඩ ඉන්න විද්‍යාවෙන් ඉන්න කෙනා කියනවා, එදා දරුවා, පස්සේ ළමයා, පස්සේ කෙල්ල, බැන්දම කාන්තාව, දරුවා මුණාට පස්සේ අම්මා, පස්සේ ආච්චි, පස්සේ මිනිය, පස්සේ සෝන. එයා එහෙම එකක් කියනවා. මෙයා කියනවා මේ භාර්යාව වෙනවා. එයා වෙන එකක් කියනවා. බලන්න, ගඟෙන් මෙගොඩ අඩි 20ක විතර පරතරනේ. අඩි 20ක මෙයා පැත්තේ ඉන්න කෙනා අවිද්‍යාවෙන් එකක් කියනවා. අඩි 20න් එයා පැත්තේ ආන්සිලා ඉන්න තාපසයා විද්‍යාවෙන් එකක් කියනවා. එයා කියනවා වසුපැටියේ ඉන්නවා මට, වසුපැටියෝ. එයා කියනවා එදා ගර්භාෂය, අද වසුපැටියා. එතෙල දෙන පස්සේ වයසක වස්සා, ඉතිපස්සේ මලකුණ, පස්සේ භූමදානිය. ඒ කියන්නේ මේක පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. එයා කියන මට කුඹුරු තියෙනවා, මට ලියදු තියෙනවා, මට ගොයම් පැහිලා තියෙනවා, මට කපන්න කෙතකුත් තියෙනවා, මේ දැකත්තකුත් තියෙනවා. එදා මඩ, පස්සේ ගොයම්, අද අසන්න, එට පිදුරු, අනිද්දට පස් මොකවත්ම නැහැ. බලන්න එයා පැති ඉන්න කෙනාට පේන එක. ඒ කියන්නේ මෙයාට මෙයාගේ අවිද්‍යාව තුළ පැවැත්මක් පේනවා. පවතිනවා කියලා එයාට දැනෙනවා. ඒ කියන්නේ විශ්වාසයි. එයා විශ්වාස කරනවා කෙතත් තියෙනවා, මේ පැහිලා තියෙන කරල් හොඳට පැහිලා තියෙනවා. හැබැයි අර විද්‍යාව ඉන්න කෙනාට පේනවා එදා ගොයන් කියලා කිව්වා. ඊට කලින් වපුරලා කියලා කිව්වා. ඊට කලින් මඩ කියලා කිව්වා. ඊට කලින් කෙත කියලා කිව්වා. අද ගොයන් කියලා කියනවා, අද කරල් කියලා, පැහිලා කියලා, අස්වැන්න කියලා කියනවා, එට වී කියලා කියනවා. පස්සේ අර කපපු ටික පිදුරු කියලා කියනවා. ඊට පස්සේ පෝර කියලා කියනවා. පස්සේ පස් කියලා කියනවා. මේ ඔක්කම తాවකාලික පැවත්මක්. මේක නිරෝධයේ අරා ගමන් යන එකක්. මේක මේ එකක්වත් පවතින්නේ නැහැ. ඒක පෙන්නේ කාර්දාර විද්‍යාව ඉන්න කෙනාට. ස්ථිරයි කියලා පෙන්නේ කාර්ද මේ අවිද්‍යාව ඉන්න මේ ගොවියට. එයා පැතින්නේ කවුද? තථාගතයන් වහන්සේ. උන්වහන්සේටලු මේක පෙන්නේ. එහෙනම් අද අපේ ජීවිතේ අපිත් මේ ධර්මතාවය වඩනකොට අපි යමක් දැකලා මේක පවතින්නේ නැහැ කියලා දකිනවා නම් ඒ දකින්නකොට මේ තාපසයාගේ සම්මාදිට්ඨිය Tamanට තේරෙන්නේ මම පවතින්නේ නැති නිසා මට සාපේක්ෂව මේ ලෝකෙ මොකවත් පවතින්නේ නැහැ. අද අපි ළමයකට කතා කළා දුව මෙන්නකෝ පුතා මෙන්නකෝ කියලා කියනවා. හරි සාධාරණයි. හැබැයි අපි ඒ ළමයට වඩා අඩු වයසේ හිටියද මොනවද කතා කරන්නේ? අක්කේ එන්නකෝ. එන්නකෝ කියලා එන්නකෝ. එයාට වඩා ටිකක් වැඩි නම් නංගි බබා එන්නකෝ කියලා කියනවා. ගොඩාක් වයසින් වැඩි නම් මිනිබිරිය පුතා මෙන්නකෝ. ඇයි මේ වචන වෙනස් වෙන්නේ? ඇයි මම එක වයසක ඉන්නේ නැති නිසා එදා දැකපු ළමයාම අවුරුදු 25කට පස්සේ දානකොට ඒ ළමයට ළමයා කියන්නේ නැහැ. දුව කියලා කියන්නේ. ඇයි ළමයා කියන්න බෑ? නංගි කියන්න බෑ. ඇයි මට 25ක් ගිහිල්ලා නැවතයිල බලනකොට අර වයසෙම ඒ වගේම ළමයා දකිනවා. හැබැයි යාට පුතා කියලා කතා කරන්නේ. එහෙනම් මම පවතින් නැති නිසා නේද මේව පවතින් නැත්තේ? මම අනිත්‍ය නිසා නේද ලෝකය අනිත්‍ය වෙලා තියෙන්නේ? මේ තාපසයාට මේක තේරෙන්න ඕනේ. මේක තමයි යාගේ සම්මාදිටිය. තාපසයා තමන් තුලින් තමන්ගේ අනිත්‍ය තුලින් තමන්ගේ නොපවත්ම තුලින් ලෝකේ නොපවත්ම දකිනවා. මේක ප්‍රත්‍යක්ෂ වුණොත් අර දාසක් මණ්ඩල සම්මාදිටියලින් එකක් එයාට ලැබෙනවා. මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චා කියන බුද්ධ වචනය මේ බඹයක් විතර උස තියෙන කයෙන් එයා ප්‍රත්‍යක්ෂ කරනවා. ආයයට පිරිණිවෙන්නේ ඒකෙන්මයි. අල්පේච්ච භික්ෂුවක් වෙලා කිසිම දෙයකට අවුවෙන්නේ නැතුව හැමදේම අනිත්‍ය වෙලා හැමදේම නිරෝධ වෙලා එයා රාත්බෝධියෙන් පිරිනිවන් පානවා. කොහොමද මේ මාර්ගයට වැඩුනේ? ඒ අනිත්‍ය ධර්මතාවය පවතින්නේ නැහැ කියන ධර්මතාවය තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කළා. තමන්ගේ අනිත්‍ය ධර්මතාවය බවට පත් වුණා. දාණය ලැබෙනවා. ගත්තාම යට දාණි පේන්නේ නැහැ. වැළඳුනාම හිඳුල්. ජීර්ණ වුණාම අසුචි. පිට වුණාම පෝර. පෝර දීර්ණ වුණාම පස්. පස් වලින් පළවුණාම නැවත එළවලු වි. නැවත බත් ඇදෙනවා. එකක්වත් පවතින්නේ නැහැ. දාහනේ ගන්නකොට තාපසයට දාහනේ පේන්නේ. ඒ අනිත්‍ය ධර්මතාවය පේන. මේ වගේමනේ මමත්. මේ වගේමනේ මමත්. පේනවා, පේන දේ මම ගන්නවා. ජීර්ණ වෙනවා. ජීර්ණ වුණාම තැම්පතුවක් බවට පත් වෙනවා. ඒක කෙලෙස් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කෙලෙස් වලට ගුටි කන්න ආශිර්වාද ගන්න ඉපදෙනවා. ඒ බත්නික එක කියනවා ඒ කතන්දරේ. දාහනේ අතට ගත්තාම සිතක් නැහැ බත්ඇට වලට. ඒගොල්ලෝ කතා කරනවා. යගේ ඉතට කතා කරනවා. නාම රූපයට කතා කරනවා. ඒක දිහා බලාගෙන ඉන්න මොකද්ද මේ කතන්දරේ? ලුණු රසයි. ලුණු රසයි. පැණි රස රසයි. මිරිස් රසයි. හැබැයි ඒකේන රස වර්ග 6 අයින් කළාම කන්න මොකවත් බෑ. ඇයි? ඒව නැහැ. එහෙනම් මේ ලෝකේ පේන දේ රසයි, ඇයෙන දේ රසයි, දැනෙන දේ රසයි, දෙතිස් කතා රසයි, අසංවර ඇසිරෙනකොට රසයි, රාගික දේවල් තෘෂ්ණා දේවල් කල්පනා කරන රසයි. ඇයි? විඳීමක් තියෙනවා. ලුණු විඳිනවා, හැඹුල් විඳිනවා, පැණි රස විඳිනවා, මිරිස් රස විඳිනවා. ඒ විඳීම නිසා තමයිලු ඒ රස ටික රස වුනේ. එහෙනම් මේ ලුණු හැඹුල් වල රස දෙනකොට තාපසයට ඒක තේරෙනවා. එහෙනම් මේ ඇස් වලට පේන රූප ටික රසයි. ඇයි? මම ඒක විඳිනවා. කන් වලට එන ශබ්ද ටික රසයි. මම ඒක විඳිනවා. එහෙනම් මේ විඳින නිසා තමයි රස දැනෙන්නේ. එහෙනම් රාතන් වහන්සේ විඳින්නේ නැහැ. ඒ නිසා රසක් නැහැ. පේනවා, පේන බව බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ කවුරු හරි මිනිසෙක් ගියද? මිනිසෙන් නැහැ. 60 සැකිල්ලක් ගියා. ස්වාමීන් වහන්සේ ගෑනුද පිළිමද? ඒක දන්නේ නැහැ. ඒක මේ ගිහිල්ලා බලාගන්න. 60 සැකිල්ලක් ගියා. ආයුණස් 72 වවන අර කට්ටිය කල්පනා මාරවනේ මේ මිනිස්ස 60 සැකිලි යන්නේ නැහනේ. 60 සැකිලි යන්නේ 60 සැකිලි වලට සිතක් නැහැ. 60 සැකිලි කොහොමද පයින් යන්නේ? එහෙනම් ඇත්තටම මිනිස්සෙම ගිහිල්ලා තියෙන 60 සැකිලි ගියා කියන්නේ මිනිස්සෙක් කියලා අර කට්ටියට තේරෙන. ඇයි මේ මිනිස්සයා පේනුන්නේ නැත්තේ? අර පේන දේ විඳින්නේ නැහැ. උන් තාපසයා ගැස් දෙක. අපි දැක්කාම අපෙන් ඇවිල්ලා ආන තාපසිතමනේ මිනිස්සෙක්. මිනිස්සෙ නෙමෙයි මිනිස්සු. ලස්සන ගෑනලා මේ ගියේ. අවුරුදු 25ක් විතර. තාවයක් ඇඳගෙන ගියේ. මාල දෙකක් තිබුණා. එකක නම් මණිකක් තිබුණා. මේ මිනිස්සයා කල්පනා තාපසයා තපස්කම කරලම නැහනේ. මේ තාපසයා ගැති භාවනා මොකක්ද? මේ තාපසයා සම්පූර්ණ කඩේ ගිහිල්ලා පොලේ ගිහිල්ලානේ. සම්පූර්ණ මේ තාපසයා රට පුරා ඇවිදින කෙනෙක්. හැබැයි නැකිටින්නේ වාඩිලා කියන මුළු රට පුරාම ඇවිදින මේ තාපසයා. ඇයි? ඇස් වලින් ඇවිදිනවා යා. කන් වලින් ඇවිදිනවා. මේ අසංවර තාපසිකෙක් මිනිසුන්ට තේරෙනවා. ඇත්ත තාපසයා ඇස් වලින් කිසිම දෙයක් විඳින්නේ නැහැ. එයාට පේනවා විතරයි බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ අර ලොකු ගහක් අම්බ වුණාද බුවන්තිනකොට? ගහක් බාධකයක් තිබුණා තමයි එතන එනකොට ඒක ගහක් වෙන්න ඇති. මොනවාද එකක් වැදෙන්න ගියා අයින් වෙලා ගියා. ඒක ගාද කණුවද ඇතෙද්ද මොකවත් ඒක හිතුවේ නැහැ. මනුස්සේ ගියාම ඒක ඇඩරුව පේන්නේ නැහැ. එයි විඳින්නේ නැහැ තාපසයා. විඳින්නේ නැති නිසා මේ ලෝකයේ කිසිම නාම රූපකින් කෙලස් ගෝචර වෙන්නේ නැහැ. නාම රූප ගෝචර වෙනවා කෙලස් ගෝචර වෙන්නේ නැහැ. කෙලස් ගෝචර වෙන්න ක්‍රමයක් නැහැ. එයි මේ අනිත්‍ය වඩන භාවනා යෝගයට මේක තේරෙන්නේ නැත්තේ. ඒ තාපසයා මේක දකින්න එපායි. ඒ බත්ති ටික ගත්තාම මේ දාන පාත්‍රය ගත්තාම දාන කතා කරලා කියනවා මේ කතන්දරේ. වෙන කවුරුත් කියන්නේ දාන පාත්‍රේ කතා කරනවා බණක් කියනවා. සාමිනී පොඩ්ඩක් ඉන්න වළඳන්න එපා මේ කතා වහලා ඉන්න. ලුණු හැඹුල් වහන්සේ රසයි කියනවා. ඇයි ඒක විඳින නිසා. දැන් තාම විඳින්නේ නැහනේ. මේකේ රස මොකද්ද කියලා දන්න ලුණු තියනවද නැද්ද අඹුල් තියනවද නැද්ද මොකවත් දන්නේ නැහැ. කාට රස කිරි රස තිත්ත රස මොකවත් දන්නේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේට ප්‍රශ්නයක් තියන නැහනේ. හැබැයි අනල කටක් වළඳලා බලන්න ඔබ වහන්සේට වෙනදේ. ඔබ වහන්සේට සතුටු වෙලා ඔබ වහන්සේ ගත පාත්‍රය ඇතුලේ ගිල නිකාර සවල මුල්ලෙන් අදිනවා වගේ රේකෙන් අදිනවා වගේ අර ඇඹුල අදිනවා. ඇයි? ඒක රසයි. මේක තිත්තයි මේක හිමින්තරේ අර උදැල්ලෙන් තල්ලු කරනවා වගේ මේ පැත්තට තල්ලු කරන පාත්‍රයද ඔබ වහන්සේ යුද්ධයක් කළන පාත්‍රය ඇතුලේ. යුද පිටිය පාත්‍රය ඇතුලේ. ඇයි අර කට්ටියට පාර දෙනවා මේ කට්ටිය උරතල් කරනවා අර කට්ටිය ලං කරනවා මේ කට්ටිය මිශ්‍ර කරනවා මේ කට්ටිය දැක්කම කෙලේනවා අර කට්ටිය දැක්කම තරහා යනවා. දැන් මේක සම්පූර්ණ යුද පිටියක්. පාත්‍රේ කතා කළා කියනවා ඔබ වහන්සේ ආවේ මානකම කරන්න. ඔබ වහන්සේ සෙබලෙක්වගේ යුද්ධ කරන්න ආවේ නැහැ. ඔබ වහන්සේ යුද්ධයක් අල්ලන්නේ යුද්ධ පැත්තකින් තියලා දානේ වළඳන සේක්වා. තාපසයට මේවා පේන්න ඕනේ. තාපසයාගේ තපස්කමට මේවා දැනෙන්න ඕනේ. මේවා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අද අපේ ජීවිතයේ ගත්තාම මේ අනිත්‍ය ධර්මතාවය වඩනකොට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන්නේ ඇයි? පෘථිවිය භ්‍රමණය වෙන නිසා ප්‍රශ්නයක් නැහැ ඇත්ත. ඇයි මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන්නේ? භ්‍රමණය වෙනකොට ඔක්කොම නියස්ත්‍යට හැදෙනවා. හැදෙනකොට මේ අණු ඔක්කොම ජීර්ණ වෙනවා. මිනිස්සු දිරාපත් වෙනවා, වයසට යනවා. ඒ ඉන්න එකක්වත් පවතින්නේ නැහැ. ඒකත් ඇත්ත. අබැයි මේ හැම දෙයක්ම මිනිස්සු තියනවා කියලා කියනවනේ. දරුවෝ ඉන්නවා, භාර්යාව ඉන්නවා, කෙත් තියනවා, වතු පිටි තියනවා, එළ දෙන්නු ඉන්නවා, කිරි දෝනවා, ගොයනුත් කපනවා, වී තියනවා, බතුත් තියනවා. ඕම කතන්දර කියනවනේ මිනිස්සු. ඒතන ඒ කට්ටිය තියනවනේ. කණ්ඩායමකට තියෙන්ඩයි, කණ්ඩායමකට නැති වෙන්නයි කොහමද ඒ ධර්මතාවය? ඒ කියන්නේ පැවැත්ම තුල ඉන්න කට්ටියට හැම දෙයක්ම පවතිනවා. නොපැවැත්ම තුල ඉන්න කට්ටියට එකක්වත් පවතින්නේ නැහැ. අවිද්‍යාව තුළ ඉන්න මිනිසුන්ට හැමදේම ස්ථිරයි. විද්‍යාව තුළ ඉන්න අයට හැමදේම අස්ථිරයි. එහෙනම් විද්‍යාව තුළ ඉන්න කට්ටියට විතරලු මේ ලෝකය අනිත්‍ය පේන්නේ. ඇයි? එයා අනිත්‍ය නිසා එයාට තේරෙනවා මම අනිත්‍යයි. ඒ නිසා සියලුම දේ අනිත්‍යයි. තථාගතයන් වහන්සේත් අනිත්‍යයි. සාසනය ඒකත් අනිත්‍යයි. කල්‍යාණ මිත්‍රයා එයාත් අනිත්‍යයි. මානකම ඒකත් අනිත්‍යයි. පින්වම් පානවනේ ඒකත් අනිත්‍යයි. අවබෝධය ඒකත් අනිත්‍යයි. මෙච්චර කාලයක් අමාරු පාරමිතා ඒකත් අනිත්‍යයි. පින්වම් පානකට පාරමිතා කොයිද ඉතුරු වෙන්නේ? ඒකත් ඉවරයි. ඔක්කොම අනිත්‍යයි. මේකේ තාපසයට තේරුනාම යා නිවැරදි දිට්ඨියක ඉන්නවා. ඒ දිට්ඨිය මොනවා කරලත් කඩන්න බෑ. මිටියෙන් ගාලවත් උලෙන් ගාලවත් මොනවා කළත් කඩන්න බෑයි. ඒක නිරෝධ සමාපත්තියටම ගිලගත් එකක්. ඒක කිසිම කෙනෙකුට බෑ. බුදුවරුන්ට සම්මාදිට්ඨිය හයින් කරන්න බෑ. තථාගතයන් වහන්සේ නමට ගිල දෑත් දීලා වඳින ස්වාමින් වහන්සේ බණහල මම සම්මාදිට්ඨියට ආව සෝතාපන. ඔව් අපට ආරංචි ඒක නිවැරදි ඔබ වහන්සේ සෝතාපන ස්වාමින් වහන්සේ මට ටිකක් පුතුන්ජන ලෝකේ ඉන්න ඕනේ මට ආසයි කාම ලෝකේ මට බැරිද මේ සම්මාදිට්ඨිය මිත්‍යාදිට්ඨිය කරලා දෙන්න ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් බණක් දේශනා කරන කෙනෙක්වා කිව්වම ආනන්ද මේ මට පොඩ්ඩක් විවේක ගන්න තියෙනවා බුදුහාමුදුර නැකිට බුදුහාමුදුර ඉන්නේ කියලා බුදුහාමුදුර වැඩියා ඇයි බුදුහාමුදුර දන්නේ නැහැ කතන්දරේ කරන්නේ කොහොමද කියලා. රාත්‍රියක නැවත පුතුජන කරන ශාස්ත්‍රයේ බුදුහාමුදුර දන්නේ නැහැ. සෝතාපන්න කෙනාව පුතුජන කරන කටි බුදුහාමුදුර දන්නේ නැහැ. පුතුජන කෙනා සෝතාපන්න කරන්න විතරයි බුදුවරු දන්නේ. බලන්න මේ ධර්මතාවය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. එහෙනම් මේ ලෝකේ පවතින ධර්මතාවය මොකද්ද කියලා බැලුවාම මොකක්වත් පවතින්නේ නැහැ. ඒක පවතින නිසා මේ හැමදේම පවතිනවා. කිසිම දෙයක් නිට්ටිය නැහැ. කිසිම දෙයක් නිට්ටිය නැහැ. ඒ නිසාම තමයි මේ දේවල් අනිත්‍යයි කියලා පේන්නේ, නිට්ටියයි කියලා පේන්නේ අපට. හැමදේම අනිත්‍ය නිසා තමයි ඒ අනිත්‍ය ධර්මතාවය අපට තේරෙන්න ඕන නිසා නිට්ටියයි කියලා හැමදේම පේනවා අපට. කුටිය නිට්ටියයි, සිවුර නිට්ටියයි, සංඝයා නිට්ටියයි, හැමදේම නිට්ටියයි. ඇයි එම නිට්ටියයි කියලා පේන්නේ? අනිත්‍ය කියන ධර්මතාවය ස්ථිර වශයෙන් පවතින නිසාම අරක පේනවා. දැන් රාවෙලානේ නේ රාවෙලා ලයිට් එකක් දාලා තිනවනේ අපි. ඇයි මේ එළිය පේන්නේ? ස්ථිර වශයෙන්ම කරුවල තියෙන නිසා මේ එළිය පේනවා. ස්ථිර වශයෙන්ම එළිය තිබුණත් මොනවද පේන්නේ? එළිය පේන්නේ අඳුර පේනවා. අනේ මෙතන පොඩ්ඩක් කරුවලයි, මේ ඇඳ යට ටිකක් කරුවලයි, මේ ලෙනේ කෙරවල ටිකක් කරුවලයි. එහෙම පෙරයි ස්ථිර වශයෙන්ම එළිය තියෙන නිසා අස්ථීර වශයෙන් අඳුර පේනවා. ස්ථීර වශයෙන්ම අඳුර තිබුණොත් අස්ථීර වශයෙන් අපට එළිය පේනවා. මේකේ තාපසයට තේරෙනවා. ඒක තේරුණ ගමන් එයාව කිසිම මොහොතක නැවත උප්පත්තියකට ගේන්නත් බෑ. එයාව නැවත සතරපායට ගිහිල්ලා උපදවන්නත් බෑ. එයා ඉපදෙන්නේ නැහැ සතරපායේ. මොකද එයාගේ දැක්ම මම අනිත්‍ය නිසා ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. රාගය අනිත්‍යයි. ඇයි? ඒ රාගයේ මන් තුල පවතින්නේ නැහැ. ඒක විනාඩියක් දෙකක් හතරක් පහක් දායකින් ඒක නැති වෙනවා. ඊට පස්සේ ඒක පිළිකුල් වෙනවා. ඒක මන් තුල පවතින්නේ නැති නිසා මේ රාගය කියන එක අනිත්‍යයි. ලස්සන හැමදේම වයසට යනවා. මමත් වයසට යනවා. ඒ නිසා ලස්සන කෙනක අනිත්‍යයි. මම වයසට යන නිසා මේ කෙනක අනිත්‍යයි. එතකොට මේ භෞතිකය මම පවතින්නේ නැති නිසා මේ ලෝකේ සියලුම භෞතිකය පවතින්නේ නැහැ. ඒ නිසා අනිත්‍යයි. දැන් මේක කාගෙන් දැක්කේ? එයාගෙන් එයා දකින්නේ. ඒ තාපසයා තුලින් එයා මේ පෘථිවිය දකිනවා. තාපසයා තුලින් මේ පරිසරය දකිනවා. තාපසයා තුලින් මුළු විශ්වයම එයා දකිනවා. මට ස්ථිරකමක් නැති නිසා මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නැහැ. ඕන් ධර්මතාවය සම්මාදිටිය. නිවැරදි දැක්ම. මේ ලෝකේ කිසිම දෙයක් මට පවත්වන්න බෑ. ඇයි? මම පවතින්නේ. ඕන් නිවැරදි දැක්ම. එතකොට තමයි තාපසයාට තේන්නේ මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ කියලා ඇයිච් එකක් තියෙනවනේ. මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ කියලා කවුද ගුරුවරේ කියලා උන්වහන්සේට කියපු එකක් එක. ඒ ඇයිච් එක උන්වහන්සේ පුරුදු කළා. මේ ධර්මතාවය තේරුම් ගත්තාම මම පවතින්නේ නැති නිසාලු මේව පවතින්නේ නැත්තේ. මම ස්ථිර නැති නිසාලු මේ ඔක්කොම අස්ථිර. මම අනිත්‍ය නිසාලු හැම දෙයක්ම අනිත්‍ය. මේ ධර්මතාවයේ තේරුණාම අර හැමදේම අනිත්‍යයි කියලා ඇයිච් එකක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. එයා තුලින් එයා දකිනවා. ඒක එයාගේ එකක්. එයාගේ චරිතය, එයාගේ ජීවිතය, එයාගේ අවබෝධය, එයාගේ ප්‍රඥාව, එයාගේ ඵලය. තමන් තුලින් දකිනවා. තමන් තුලින් මේ ලෝකයම අස්ථීර භාවයක්ම දකිනවා. තමන් තුලින් අනිත්‍ය දකිනවා. මේ විදිහට වඩන්න, මේ විදිහට පුරුදු කරන්න. ඒ අනිත්‍ය ධර්මතාවය තුල ජීවිත කාලේ මේ ආයස්කල්ප ඉවර වෙනකම් කියන්න කරුණ තියෙනවා. නමුත් අපිට එච්චර කතා කරන්න කාලයක් නැහැ. මේ ටික ඇති. මේ විදිහට දකින්න ඕන. තමන්ගේ බඹයක් විතර උස තියෙන කය තුලින් ඒ ධර්මතාව ස්පර්ශ කරන්න පුළුවන් නම් ඒ අනිත්‍ය දකින්න පුළුවන් නම් මුළු විශ්වයම නිරෝධ වෙ නැටි, මේ පෘථිවිය නිරෝධ වෙ නැටි, මා පරිභෝජනය කරන සියලුම දේවල් අනිත්‍ය වෙලා, දිරාපත් වෙලා, ජීර්ණ වෙලා, වයසට ගිලා හැමදේම අනිත්‍ය වෙ නැටි තමන්ගේ කයෙන් දකින්න ඕනේ. තමන්ගේ සහෝදර සංඝයා දැක්කම ඊට වඩා උන්වහන්සේ දවසක් වයසට ගියා. උන්වහන්සේ දවසක් වයසයි. මමත් දවසක් වයසට ගියා. ඒක දැක්කේ නැහනේ. ඒ නිසා තමයි මේ කවබෝධය කියලා කිව්වේ, දැනුම කියලා කිව්වේ. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. උන්වහන්සේ දවසක් වයසට ගියා. ඇයි දන්නේ? මමත් දවසක් වයසට ගියානේ. මම දවසක් වයසට ගිය නිසා උන්වහන්සේ දවසක් වයසට ගියා. මන් තුලින් තමයි ඒක දකින්නේ. මම දවසක් පැය 24 වයසට ගිය නිසා මගෙත් එක්ක හිටපු හැමෝම දවසක් වයසට ගියා. මම වයසට ගියේ නැත්නම් අනිත් අය වයසට ගිල්ලක් නැහැ. කොහොමද ඒ දකින්න දැක්ම ඒ විදිහට සම්මාවෙන් දකින්නවා. මම දවසක් දීර්ණේ වුණා. මම දවසක් දිරාපත් වුණා. දවසක් මට ආයස ගියා කියන දිරාපත් වුණානේ. ඒ නිසා මේ තියෙන පරිසර හැමදේම දවසකින් දිරාපත් වෙලා. ගස් කොළන් මේ පරිසරයේ බඩු මුට්ට හැම දෙයක්ම චීවරයේ පාත්‍රය ඔක්කොම දිරාපත් වෙලා දවසින් ඇයි මමත් දවසකින් දිරාපත් වෙලා. මේක තමන්ගේ බඹයක් විතර උස තියෙන කයෙන් දකිනවා. තමන් තුලින් දකිනවා. ඒ Nirodha තමන් තුලින් දකිනවා. බාහිරව දකින්නේ නැහැ. එතකොට තමයි ඒක නිවැරදි දැක්ම සෝතාපන්න ඵලයේ වෙන්නේ. එයා ආර්ය කෙනෙක් වෙනවා. සතර පයෙන් නිදාත් වෙන්නේ එතකොට. මේ විදිහට වඩන්න. මොනවාරි ප්‍රශ්නක් තිබුණා පස්සේ සාකච්ඡා කරමු. දෙරුවන් සරණයි.